රේටෙන්නේ මේ උතුරු දිග තැනි තලාව හරහාමන මහා වියලිස්සු ළඟක් දැන් මේ මාසයේ අගෝස්තු මාසයේ එතුමායින්නේ පැලි බලම් පැලුණු වැව් තලා අපේ පළාතේ කාලෙට තියෙන්නේ අඩුම තරමින් ශ්‍රීමා බෝධියට පූජා කරන්න මලක්වත් තිබෙන්නේ නැති කාලයක් මහානියන් සමයේක මහා ගිම්හානියක එතුමායින්නේ හැබැයි වසන්තේකුත් අරගෙන තමයි කපුගේ රජ රටේ ඉන්නේ ගායකින්ව නංකුර ගායකින්ව අපගේ වසන්තේ උදා වෙන්නේ ඔහු පැමිණියායින් පසු මහින්ද දිසානායක ඇතුළු ජාතික තලයේ ගීත රචකින්ගේ වසන්තේ උදා වෙන්නේ ඔහු පැමිණියායින් පසු සංගීත ශිල්පීන් රාශිය මේ වාද්‍ය බෘන්දේ මෙහෙවන නාල කංචර කුමාර මේ ආදි වශයෙන් සංගීත ශිල්පීන් රැස්කගේ වසන්තේ උදා වෙන්නේ කපුගේගේ පැමිණීමෙන් පසුව මා විශ්වාස කරන පෞද්ගලික මා විශ්වාස කරන දේ තමයි කපුගේ කලාකරුවා කොළඹ හිටියා නම් මේ සා මහා කටයුත්තක් කරන්නට බෑ. ඔහු කම්පණයේ ප්‍රසංගයේ පටන් ගන්නේ අනුරාධපුරේ, කාලේරාවේ ප්‍රසංගයේ පටන් ගන්නේ අනුරාධපුරේ. අවිසාල වැඩ කොටසක් රටට කරපු කලාකාරයෝ. විවාහ කලාකාරයෙක් රජ රටින් හරහා තමයි ඔහුගේ ප්‍රතිභාව රටටම යන්නේ. ඒක නිසා අපිට ඒක වැදගත් වෙන්නේ. එතුමා මා දෙකපු කපුගේ මහ වෙනස් අපිට වඩා වෙනස් කලාකාරී. හැම වෙලාවෙම මේ පවතින